බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံတိ බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံတိ ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံတိ සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි කානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සන්ධිං පංචශීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත ශ්‍රද්ධාවන්ත පින්නතුනි ලයනල් මහත්මයා ඒ වගේම ස්වර්ණලතා නෝනා මහත්මිය ආදරණීය පුතුණුවන් ඇතුළු මේ ඥාතීන් කවුරුත් අද මේ ස්ථානෙට එකරාශී වෙලා විශේෂ ආශිර්වාදාත්මක පින්කමක් සිදු කරන්නට බලාපොරොත්තු වන්නේ ස්වාමීන් වහන්සේලා නිවසට ඊටාම ගෞරවයෙන් වැඩම කරවලා ස්වර්ණලතා මෑණියන්ට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයේ ලබා දෙන්නට සිදු කරන ආශිර්වාදාත්මක පින්කමයි මේ සිදු කරන්නට බලාපොරොත්තු වන්නේ. ඉතින් මේ පින්තුන් දීර්ඝ කාලයක් පුරා ස්වාමීන් වහන්සේලා ඇසුරු කරලා විහෙර විහාරස්ථානවලට උදව්පකාර කරලා නොයෙක් ආකාරයෙන් පින් දහම් කරපු ඊටාම පින්වත් ජීවිත ගත කරපු පින්තුන්. ඉතින්නේ ඔබ සිදකලා වූ පින්කම් සිහිපත් කරන්න තියෙන හොඳම අවස්ථාවක් මේක. විශේෂයෙන්ම ස්වර්ණලතා මහත්මියට ආශිර්වාද කරන්නට එලොස් ඇන්ජලිස්වල වාසය කරන දියණිය ඇතුළු ඒ පින්තුන් අපට විශේෂයෙන් ආරාධනා කළා. මෑණියන්ගේ ළඟට ඇවිල්ලා මෑණියන්ට ආශිර්වාද කරලා මෑණියන්ගේ ජීවිතයට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරන්නට කියලා. ඉතින් ඒ දරුවන්ගේ ඉල්ලීම පරිදි අපේ ස්වාමීන් වහන්සේලා හැටියට මේ ඊටාම දුරබැහැර ඉඳලා ඔබතුමිය බලන්නට ආවේ. ඇවිල්ලා ඔබතුමියට ආශිර්වාද කරන්න බලාපොරොත්තු වන අවස්ථාව. ඉතින් ලයනල් මහත්මයාට ඒ ආදරණීය ස්වාමී දියණිය ස්වර්ණලතා මහත්මියට නිදුක් නිරෝගී සම්පන්නිය චිරජීවනයේ ප්‍රාර්ථනා කරමිනුයි අපි මේ ආශිර්වාදාත්මක පින්කම සිදු කරන්න බලාපොරොත්තු වන්නේ. පළමුවෙන්ම සෝදානම් කළ තියෙන මේ මල් පහන් ආදී පූජා ද්‍රව්‍යයන් අප සරණ ගිය අපේ ශාස්ත්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අරහං ආදී ඒ උතුම් නික්ලේශී බුදුගුණයට සම්බුද්ධ පූජාවක් වශයෙන් පූජා කරමු පූජා වේවා කියන ප්‍රාර්ථනාවෙන් අපේ ස්වාමීන් වහන්සේලා සමග එකට ගාථා කියලා වන්දනා කරමින් පළමුවෙන්ම සම්බුද්ධ පූජාව පවත්වමු. සාදු සාදු සාදු සංසාර සාරෝග විනී නිසං සන්නේත සාසං සුචිසාරදේසං සන්දේරකං සොන්න තනූපලාසං සංලාපදේසිං පනමේ බිසාසම් සංසාවිගං කේවලමෝහනාසං සන්නාහ කන්මාර රණේ විසේසම් සංසේවිතං දාසි මුදාරහාසම් සංහාර ධම්මං පනමේ සදාස සන්දාස ගන්නාසිත පාපනාසං සන්නාපදන්සිං හතගෝර පාසම් සම්පාරගාමින් සුචිසාරවාසම් සංහාර සංගං පනමේ රසාසං නමෝ තන්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්ද නමෝ තන්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තන්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුන්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සා බුද්ධෝ භගවාති බුද්ධං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සන්දිණ්ඨිකෝ ඒහි පන්සිකෝ ඕපනයිකෝ පංචන්තං වේදිතං විඤ්ඤෝහිති ධම්මං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි සුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ ඤායපටිපන්නෝ භගවතෝ සාවක සාමීචි පටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට පුරිස පුංගලා ඒස භගවතෝ සාවක සංඝෝ ආහුනෙයෝ පාහුනෙයෝ දක්ඛිනෙයෝ අංජලි කරණීයෝ අනුන්තරං පුඤ්ඤක්කෙලං ලෝකං සාති සංඝං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි වන්දාමි චේතියං සම්බං සම්බටානේ සුපතිට්ඨිතං සාරීරික ධාතු මහාබෝධි බුද්ධ රූපං සකලං සදා වන්නගන්ධ ගුණෝපේතං ඒතං කුසුම සන්තතිං පෝජයාමි මොනින්දස්ස සිරේ පාද සරෝරුවේ පෝජේමි බුද්ධං කුසුමේන නේන පුඤ්ඤේන මේතේ නච හෝතු මොක්ඛං පුප්පන් මිලායති යතයි ධම්මේ කායෝ සතායති විනාශවවන් අදේවාසේ තුනෝ බන්තේ සම්බං සන්දාය පූජිතං අනුකම්පන්නුපාදාය පතිගන්හාතු මුන්තම ඉමිනා පුඤ්ඤකම්මේන මාමේ බාල සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පන්තියා සාදු සාදු සාදු. ගෞරවනීය මහා සංඝරත්නයේ අවසරයි සදහවත් වාසනාවන්ත පින්තුනි ලෑනල් මහත්මයා ඒ වගේම සරණතා මහත්මිය ඔබ දෙපළට ආශිර්වාද කිරීම සඳහා සිද කරන ආශිර්වාදාත්මක පුණ්‍ය කර්මයයි මේ අප සිද කරමින් පවතින්නේ. තෙම් පළමුවෙන් අප සරණ ගිය අපේ බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ සිහිපත් කරලා අපේ හිතේ සතුට ප්‍රසාදය දිනු කරගන්න බලාපොරොත්තු වන අවස්ථාව. බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ මේ ලෝකයේ පහළ වෙච්ච කරුණාව ප්‍රඥාව ඉහළටම දිනු කරපු උත්තම මනුෂ්‍ය රත්නය. ඉතින් අප බෞද්ධයන් විදියට බුද්ධං සරණං ගච්ඡාමි කියලා ඒ උතුම් බුද්ධ රත්නය අපේ සරණ ගිහිලා ඉන්නේ. බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ සිහිපත් කරන මොහොතක් පාසා අපේ හිතේ ලොකු ප්‍රසාදයක් සතුටක් ශ්‍රද්ධාවක් දිනු වෙන්නේ. ඒ නිසා තමයි අපේ සදහවත් පිනතුන් නිතිපතාම බුදුරජාණන් වහන්සේ උදෙසා මල් පහන් ආදිය පූජා කරලා බුදුගුණ සිහිපත් කරලා තමන්ගේ හිතේ සතුට ප්‍රසාදය දිනු කරගන්නේ. ඉතින් ලයනල් මහත්මයා ස්වර්ණලතා මහත්මිය ජීවිත කාලයේ පුරාම බුදුරජාණන් වහන්සේ සරණ ගියපු සදහවත් දායකයන් විදියට ඉමා ශ්‍රද්ධාවෙන් බුදුරජාණන් වහන්සේ උදෙසා වන්දනාමාන කළා, සම්බුද්ධ පූජා පැවැත්තුවා, බුදුගුණ භාවනා ආදිය සිදු කළා. ඒ සිදු කරපු සියලුම පින්කම් ඔබට සිහිපත් කරන්නට මේ අවස්ථාවක් කරගනිමු. මේ අවස්ථාවේදී අපි බුදුහාඳුරන්ගේ බුදුගුණ සිහිපත් කරමින් බුද්ධානුස්සති භාවනා වඩන්නටයි සූදානම් වන්නේ. ඉතින් හොඳට බුදුහාඳුර ගැන සිහිපත් කරගන්න. ඔබ ජීවිතයේ දැකපු ඉතාම ලස්සන බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් සිහිපත් කරලා ඒ උතුම් බුදුරජාණන් වහන්සේ සමීපේ මා සිටිනවා කියන හැඟීම ඇති කරගෙන උන්වහන්සේ සතුව තිබුණු අරහං ආදී බුදුගුණ අපි එකිනෙක සිහිපත් කරමු. බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ මෛත්‍රියෙන් ප්‍රඥාවෙන් සිත ඉහළටම දියුණු කරපු උතුම් මනුෂ්‍ය රත්නයක්. උන්වහන්සේ සතුව පැවතිච්ච අප්‍රමාණ ගුණ සමුදාය අරහං ආදී ගුණ නමයක් තුළ කෙටි කරලා ඉතිපිසෝ ගාථාව තුළ අන්තර්ගත වෙලා තියෙනවා. එම ගාථාවේ සඳහන් වන අරහං ආදී බුදුගුණ එකිනෙක සිහිපත් කරමින් බුද්ධානුස්සති භාවනාවක් වඩමින් ඒ වඩන්නා වූ බුද්ධානුස්සති ආනිසංසයෙන් ලෝවැසි සියලු සත්‍යෝ සුවපත් වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් බුදුගුණ මෛත්‍රිය අපි ටික වේලාවක් වඩමු. මායස ජහනා කරනවා. ඉතින් මෑණියන් එය හොඳින් සිහිපත් කරමින් හොඳට හිතට අරගෙන සිතින් සිතමින් ඒ කරුණු වඩමින් බුද්ධානුස්සති භාවනාවක් හැටියට අපි බුදුගුණ භාවනාව දිනු කරමු. මේ බුදුගුණ මෛත්‍රිය ආනිසංසයෙන් ලෝවැසි සියලු සත්ත්වෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා. ලෝවැසි හැම දිනාටම මෙත් සිත භාවිත කිරීමේ ආනිසංසයෙන් අද විශේෂයෙන් ආශිර්වාද කරන්න බලාපොරොත්තු වන ස්වර්ණලතා මෑණියන්ට නිරොග් නිරෝගී සම්පන්නිය චිරජීවනයේ සැලසේවා. දිනෙන් දින ඔබතුමියගේ මානසික සුවතාවයේ දිනු වේවා. කායික නිරෝගීතාවයේ වැඩි වේවා. පවුලේ හැම දෙනාටම සෙත සාන්තිය යහපත සිද්ධ වේවා. දෙවියන්ගේ ආශිර්වාදය සැලසේවා. මියගේ ඥාතීන්ගේ ආශිර්වාදය සැලසේවා, ඉක්මන් සුවය සැලසේවා. ඔබතුමියගේ මානසික සුවය දිනෙන් දින මොහොතින් මොහොත දිනු වේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි දැන් බුදුගුණ මෛත්‍රිය වඩමින් ඔබතුමියට ආශිර්වාද කරන්නට බලාපොරොත්තු වන්නේ. සාදු සාදු සාදු. භගවතු අරහං බුද්ධ ගුණ තේජේන සම්බේ සන්තා භවන්තු සුඛේ සන්තා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුල පැවති අරහං සම්බුදු ගුණ තේජසෙන් ලෝවැසී සියලු සත්වයෝ සුවපත්ත්වා ශාන්ත සුවයට පත්ත්වා. භගවතෝ සම්මා සම්බුද්ධ බුද්ධ ගුණ තේජේන සම්බේ සන්තා භවන්තු සුඛේ සන්තා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුල පැවති සම්මා සම්බුද්ධ බුදු ගුණ තේජසින් ලෝවැසී සියලු සත්වයෝ සුවපත්ත්වා ශාන්ත සුවයට පත්ත්වා. භගවතෝ විඤ්ඤා චරණ සම්පන්න බුද්ධ ගුණ තේජේන සම්බේ සන්තා භවන්තු සුඛේ සන්තා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුල පැවති විද්‍යාචරණ සම්පන්න සම්බුදු ගුණ තේජසින් ලෝවැසී සියලු සත්වයෝ සුවපත්ත්වා ශාන්ත සුවයට පත්ත්වා. භගවතෝ සුගත බුද්ධ ගුණ තේජේන සම්බේ සන්තා භවන්තු සුඛේ සන්තා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුල පැවති සුගත සම්බුදු ගුණ තේජසින් ලෝවැසී සියලු සත්වයෝ සුවපත්ත්වා ශාන්ත සුවයට පත්ත්වා. භගවතෝ ලෝකවිදෝ බුද්ධ ගුණ තේජේන සම්බේ සන්තා භවන්තු සුඛේ සන්තා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුල පැවති ලෝකවිදෝ සම්බුදු ගුණ තේජසින් ලෝවැසී සියලු සත්වයෝ සුවපත්ත්වා ශාන්ත සුවයට පත්ත්වා. භගවතෝ අනුත්තර පුරිස ධම්ම සාරති බුද්ධ ගුණ තේජේන සම්බේ සන්තා භවන්තු සුඛේතන්තා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුල පැවති අනුත්තර පුරිස ධම්ම සාරතේ සම්බුදු ගුණ තේජසින් ලෝවැසී සියලු සත්වයෝ සුවපත්ත්වා ශාන්ත සෝයට පත්ත්වා. භගවතෝ සත්තා දේව මනුස්සානං බුද්ධ ගුණ තේජේන සම්බේ සන්තා භවන්තු සුඛේතන්තා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුල පැවති සත්තහා දේව මනුස්සානං සම්බුදු ගුණ තේජසෙන් ලෝවැසී සියලු සත්වයෝ සුවපත්ත්වා ශාන්ත සෝයට පත්ත්වා. භගවතෝ බුද්ධ ගුණ තේජේන සම්බේ සන්තා භවන්තු සුඛේතන්තා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුල පැවති බුදු ගුණ තේජසින් ලෝවැසී සියලු සත්වයෝ සුවපත්ත්වා ශාන්ත සෝයට පත්ත්වා. භගවතෝ භගවා බුද්ධ ගුණ තේජේන සම්බේ සන්තා භවන්තු සුඛේතන්තා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුල පැවති භගවා සම්බුදු ගුණ තේජසින් ලෝවැසී සියලු සත්වයෝ සුවපත්ත්වා ශාන්ත සෝයට පත්ත්වා. භගවතෝ අනන්ත බුද්ධ ගුණ තේජේන සම්බේ සන්තා භවන්තු සුඛේතන්තා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුල පැවති අනන්ත වූ සම්බුදු ගුණ තේජසින් ලෝවැසී සියලු සත්වයෝ සුවපත්ත්වා ශාන්ත සෝයට පත්ත්වා. සුවපත්ත්වා ලෝවැසී සියලු සත්‍යයන්ට මෙත්සිත භාවිත කිරීමෙන් ජනිත කරගත්තා වූ මේ උත්කෘෂ්ට පුණ්‍ය ඵලයේ හේතුවෙන් අද විශේෂයෙන් ආශිර්වාද කිරීමට බලාපොරොත්තු වන ස්වර්ණලතා මෑණියන්ට නිදුක් නිරෝගී සම්පන්නිය චිරජීවනයේ සැලසේවා. ස්වර්ණා මෑණියන් නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, ශාන්ත සුවයටපත් වේවා. සාදු සාදු සාදු. බුදුගුණ වැඩීම තුළින් ජනිත කරගත්තා වූ මේ සියලු පුණ්‍ය ධර්මවල හේතුවෙන් නැවතත් අපි ලෝවැසි සියලු සත්‍යයන්ට නිරුක් නිරෝගී සම්පත්තිය ප්‍රාර්ථනා කරමු. මෙතෙන් පටන් දස දිසාගත සියලුම සත්වයෝ නිරුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, ශාන්ත සෝයටපත් වෙත්වා. දුක්ඛම් පන්තාච නින්දුක්ඛං, භයම් පන්තාච නිබ්බයං, සෝකම් පන්තාච නිස්සෝකං, පොන්තු සම්බේ පිපානිනෝ, දුකින් පෙලෙන සත් දුකින් මිදෙත්වා, බියෙන් පෙලෙන සත් බිය නැති වෙත්වා, සොවින් තැවෙන සත් සොම්නස් වෙත්වා, නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. හොඳයි මෑණියන්ට මේ අවස්ථාවේදී හිතේ සතුට වැඩි දියුණු කරගන්න පුළුවන් ආකාරයට අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයත් මෙනෙහි කරන අවස්ථාව. ඉතින් ඔබතුමියට ජීවිත කාලයේ පුරාම කරපු පින්කම් මේ අවස්ථාවේදී නැවත නැවත සිහි කරගන්නට පුළුවන්. ඉතින් තමන්ගේ දෑතින් දානය සෝදානම් කරලා බොහෝ දිනකට ඔබ දානය පූජා කරපු අවස්ථා මතක් කරගන්න. ඔබේ අම්මට තාත්තට ඔබ හොඳට සැලකුවා, ඥාතීන්ට සැලකුවා, ඒ වගේම පින්වන්ත දරුවන් මේ ලෝකෙට දායාද කළා. දෑතින් සෝදානම් කරපු දාණය ස්වාමින් වහන්සේලා උදෙසා ඉතාම සැදෑසිතින් ගෞරවයෙන් පූජා කළා තියෙනවා. විවිධ අවස්ථාවල ස්වාමින් වහන්සේලා උදෙසා අටපිරිකර ආදිය පූජා කළා තියෙනවා. මේ අවස්ථාවේදී ඉතාම ගෞරවයෙන් තමන්ගේ දෑතින්ම ස්වාමින් වහන්සේලා වෙනුවෙන් අටපිරිකර පූජාවක් සිදු කළා. මේ සියලුම පින්කම් හොඳට මතක් කරගන්න. ඒ වගේම බොහෝ අවස්ථාවල විහාරස්ථානවල සිද්ධ කරන කඨින පින්කම් වලට ඔබ දායක වෙලා තියෙනවා. ඉතින් කඨින පින්කමක් කියන්නේ ඉතාම ඉහළ උසස් ආනිසංස ලැබෙන පින්කමක්. ඉතින් විහාර විහාරස්ථාන ගණනාවක ඔබ වසර ගාණක් කඨින පින්කම් වලට සහභාගී වෙලා ඔබේම දෑතින් කඨින සිවුරු පූජා කළා තියෙනවා. ඉතින් ඒ උතුම් කඨින පින්කම් වල ආනිසංසත් හොඳට මේ අවස්ථාවේදී මතක් කරගන්න. ඒ සියලු පින්කම් මේ අවස්ථාවේදී සිදු කරන පින්කම්සේ කල්පනා කරලා හිතේ කුසලයේ තව තවත් දිනු කරගන්න. ඒ වගේම ඔබේ දෑතින් දානේ පූජා කරේ ස්වාමින් වහන්සේලාට උදේක ඔබේ විහාරස්ථානයේ හාමුදුරන්ට විතරක් නෙවෙයි. ඒ පූජා කරපු හැම දානයක්ම සරියුත් මොගලන් ස්වාමින් වහන්සේල වෙනුවෙන් මහා කාශ්‍යප හාමුදුරුව, අනුරුද්ධ හාමුදුරුව, රාහුල හාමුදුරුව ඇතුළු එනික්ලේසිය මහරහතන් වහන්සේලාගේ උතුම් සංඝ පරපුර වෙනුවෙනුයි මා ඒ සියලු දානේ පූජා කළේ කියලා නැවත නැතවක් ඒ ගැන හිතලා හිතේ සතුට ප්‍රසාදේ දිනු කරගන්න. මගේ ජීවිත කාලය පුරාම මා පූජා කරපු දානේ පූජා කළේ සරුවත් මහරහතන් වහන්සේට, මුගලන් මහරහතන් වහන්සේට, ඒ උතුම් මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ඇතුළු ඒ උතුම් ආර්ය මහා සංඝ රත්නයට මා ජීවිත කාලයේ පුරාම දානය පූජා කළා. ඒ උතුම් දානමේ පින්කම දානයක් වගේම උතුම් සංඝානුස්සති භාවනාවක් වේවා. මා සරණ ගිය බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක වූ ඒ ආර්ය මහා සංඝරත්නය අනුත්තරං පුඤ්ඤක්ෂේත්‍රං ලෝකස්ස කීප ආකාරයට ලෝකයාගේ අනුත්තර පුඤ්ඤක්ෂේත්‍රය ඒ උතුම් මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා, නමස්කාරය වේවා, නමස්කාරය වේවා, නමස්කාර කරමි කියලා අපි සාදු කියලා පින් අනුමෝදන් වෙමු. සාදු සාදු සාදු. ඒ වගේම ඔබ ජීවිත කාලය පුරාම කරපු නොඑක ආකාරයේ පින්කම් නැවත නැවතත් මතක් කරගන්න. ඔබ අසරණයට බොහෝ විට සලකල ඇති. සතා සිව්පාවණ්ඩ කෑම ආදිය දීලා ඇති. ඥාති මිත්‍ර ආදීන්ට ඊටාම මෛත්‍රියෙන් උපස්ථාන කරලා ඇති. ඒ වගේම වයෝවෘද්ධව සිටි තමන්ගේ අම්මට තාත්තට දෑතීම සලකන්නේ ඇති. ඒ වගේම වයෝවෘද්ධ තමන්ගේ ඥාතීන්ට උපස්ථාන කරන්නට ඇති. මේ සියලු පින්කම් මේ අවස්ථාවේදී සිද්ධ කරන පින්කම්සේ කියලා හිතලා නැවත නැවතත් අපි ඒ ගැන හිතලා සතුටටපත් වෙමු. ඒ සියලු පින්කම් මගේ ජීවිතයට ආශිර්වාදයක්, ආලෝකයක්, පුණ්‍ය අනුමෝදනාවක් පිණිස හේතු වේවා, හේතු වේවා, හේතු වේවා. සාදු සාදු සාදු. සම්මා සම්බුදුරජාණන් වහන්සේ වැඩ සිටි උන්වහන්සේගේ ජීවිතයේ සුවිශේෂී ස්ථාන මාසෙපත් කරලා මගේ හිතේ කුසලයේ නැවතත් මම දිනු කරගන්නවා. ඒ ගෞතම සම්බුදුරජාණන් වහන්සේ සිද්ධාර්ථ බෝසත් කුමාරයාසේ ඉපදුණු දමදිව ලුම්බිනියේ පිහිටා තියෙන ඒ ලුම්බිනී සාල වනෝද්‍යානයේ සම්බුදු උපත සිදු ස්ථානය මාසියසින් දැක්කාසේ හිතලා ඒ ස්ථානෙට නමස්කාර කරනවා. නමස්කාර වේවා. ඒ උතුම් ලුම්බිනී ස්තූපයේ පිහිටි ස්ථානයට මගේ නමස්කාරය වේවා. නමස්කාරය වේවා. නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ඒ උතුම් බෝසතාණන් වහන්සේ වයස අවුරුදු 35 දී සම්මා සම්බුද්ධත්වයට පත්වන දමදිව බුද්ධගයාවෙහි ජයශ්‍රී මහ බෝධියෙහි ඒ වජ්‍රාසනය මා සිහිපත් කරනවා. වජ්‍රාසනය මත ඉඳගෙන දස බිම්බරක් මාර සේනාව පරාජය කරලා චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් සම්මා සම්බුද්ධත්වයට පත් වුණා. ඒ බුදු බවට පත් වුණු උතුම් ස්ථානය බුද්ධගයාවට මා නමස්කාර කරනවා. මාගේ හිසින් වන්දනා කරමින් සියසින් දැක්කාසේ ඒ උතුම් ජයශ්‍රී මහ බෝධියට මාගේ නමස්කාරය වේවා. නමස්කාරය වේවා. නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයෙන් සත්සතියකට පසුව ප්‍රථම වතාවට ධර්ම දේශනා කරපු බරණැස ඉසිපතන ආරාමය මා හොඳට සිහිපත් කරනවා. එදා ඇසළ පුණු පොහෝ දිනකදී ධම්මචක්ක දේශනාව පස්සග මහණුට දේශනා කරපු ඒ බරණැස ඉසිපතන ආරාමයේ පින්බිමට මාගේ නමස්කාරය වේවා. නමස්කාරය වේවා. නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ඒ ගෞතම සම්බුදුරජාණන් වහන්සේ වසර 45ක උතුම් සම්බුද්ධ කෘත්‍ය නිම කරලා වයස අවුරුදු 80 දී පිරිනිවන් පාපු ස්ථානය දමදිව උපවත්තන සාල වනෝද්‍යානය ඒ පරිනිර්වාණ චෛත්‍ය මා සිහිපත් කරලා ඒ ස්ථානයට මාගේ නමස්කාරය මා පුද කරනවා. බුදුරජාණන් වහන්සේ අනුපතිශේෂ නිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පාවදාළ උපවත්තන සාල වනෝද්‍යානයට මාගේ නමස්කාරය වේවා. නමස්කාරය වේවා. නමස්කාරය වේවා. සාදු සාදු සාදු. බුදු සරණ වේවා. සදහම් සරණ වේවා. සංඝ සරණ වේවා. මෙතුන් සරණින් ජයම වේවා. හොඳයි සරණ මෑණියන්ට තමන්ගේ ජීවිත කාලය පුරාම සිදු කරපු සීලමය පුණ්‍ය කර්මයන් සිහිපත් කරගන්න අවස්ථාව. ඔබතුමිය මුළු ජීවිත කාලය පුරාම ඉතාම මැනවින් පංචශීලය ආරක්ෂා කළා. ප්‍රාණඝාත ආදී අකුසලෙන් වැළකීලා නිත්‍ය සීලය වන පංචශීලය ජීවිතේ පුරාම ආරක්ෂා කළා. ඉර ලැබෙන අවස්ථාවන්වලදී බොහෝ දිනයන් හේ අටසිල් සමාදන් වුණා, දසසිල් සමාදන් වුණා. ඉතාම ශ්‍රද්ධාවෙන් ස්වාමින් වහන්සේලාගෙන් සිල් අරගෙන විහාරස්ථානවලදී සමාදන් වුණු ඒ උතුම් අෂ්ටාංග සීලය, දසංග සීලය, මේ උතුම් සීලයන් හොඳට සිහිපත් කරගන්න. ඒ උතුම් සීලමය පුණ්‍ය කර්ම ආයසංසයෙන් මගේ සිතේ සතුට, සැනසීම, ශ්‍රද්ධාව දිනු වේවා. මානසික සුවය දිනු වේවා. මේ උතුම් සීලය මගේ ජීවිතයට ආශිර්වාදයක් වේවා. ආශිර්වාදයක් වේවා. ආශිර්වාදයක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරමු. සාදු, සාදු, සාදු. මේ අවස්ථාවේදී ස්වාමින් වහන්සේලා පිරි සූත්‍ර කිහිපයක් දේශනා කරමින් ස්වර්ණාමෑණියන්ට ආශිර්වාද කරනවා. උතුම් බුද්ධ රත්නයේ ආශිර්වාදයෙන්, ශ්‍රී සද්ධර්මයේ ආශිර්වාදයෙන්, සුපටිපන්නතාදී ගුණයන්ගෙන් සපිරේ මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් ඔබතුමියට නිදුක් නිරෝගී සම්පන්නිය චිරජීවනයේ සැලසේවා. පිරිත් ධර්මයේ ශ්‍රවණය කිරීමෙන් ජනිත කරගන්නා වූ මේ උතුම් පුණ්‍ය ඵලය ඔබතුමියගේ සසර ජීවිතයේ සුවපත් භාවය සඳහා හේතු වේවා. මේ සියලු පින්කමල ආනිසංසයෙන් ඔබතුමියට උපස්ථාන කරන ආදරණීය ස්වාමි පුරුෂයා ලයනල් මහත්මයාට, ආදරණීය දරුවන්ට, මොනබුර මිනිබිරියන්ට, මේ ඔබතුමියට සුව පහසුව සලසන මේ හෙදියන් ඇතුළු මේ හැමදෙනාටමත් මේ පුණ්‍යානුමෝදනා බලයෙන් ඒ හැමදෙනෙක්ම සුවපත් වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් ස්වාමින් වහන්සේලා සෙත් පිරිස සජ්ජහනා කරලා ආශිර්වාද කරනවා. ඔබතුමිය නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා කියන ප්‍රාර්ථනාවෙන්. මෑණියෝ පහසු විදියට ඉන්න. ඔව්. මොන හරි තව ඕනනම් කියන අවශ්‍යතාවයක් එහෙම තියෙනවනම් වතුර එහෙම ඕනනම් මොනක් අවශ්‍යද? තව ටිකක්. ඔව් තව ටිකක් ඉන්න පුළුවන් නේද? හොඳයි. අපි පිරි සූත්‍රයකුත් දේශනා කරනවා. හොඳයි. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස. නමෝ තස්ස භගවතු සම්මා සම්බුද්දංස. ඉති පිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝක අනුන්තරෝ පුරිස ධම්මසාරති සන්තා දේව මනුස්සානම් බුද්ධෝ ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සන්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පංසිකෝ ඕපනයිකෝ පංචන්තං වේදිතම්බෝ විඤ්ඤෝහීති සුපටිපන්නෝ භගවතෝ උජෝපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ ඤායපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ සාමීචිපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ යදිදං චන්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස ඒස භගවතෝ සාවක සංඝෝ ආහුනෙයෝ පාහුනෙයෝ දක්ඛිනෙයෝ අංජලි කරණීයෝ අනුන්තරං පුඤ්ඤක්කත්තං ලෝකං සාති ඒතේන සංච වංජේන පාතු ත්වං රතනන්තයන් ඒතේන සංච වංජේන පාතු ත්වං රතනන්තයන් ඒතේන සංච වංජේන පාතු ත්වං රතනන්තයන් යානේද භූතානි සමාගතානි නිවහන්තලින්කේ සම්බේව භූතා සුමනා භවන්තු අතෝපි සංකංච සුනන්තු භාසිතං තස්මාහි භූතානි සාමේත සම්බේ මෙත්තං කරෝත මානුසියා පජාය දිවාචරන්තෝ ච හරන්ති තස්මාහිනේ රක්කත අම්පමන්තායං කිංචි වෙන්තං ඉදවා හුරං වා සංගේ රතනං පනීතං නනෝ සමන්නත්ති තථාගතේන ඉදම්පි බුන්දේ රතනං පනීතං ඒතේන සංචේන සුවන්ති හෝතු කයං විරාගම් අමතං පනීතං යදජ්ජ ගාසංඛ්‍ය මුනි සමාහිතෝ නතේන ධම්මේන සමත්ති කිංචි ඉදම්පි ධම්මේ රතනං පනීතං ඒතේන සංචේන සුවන්ති හෝතු යම් බුන්ද සෙන්ටෝ පරිවන්න ඒසුචින් සමාධිමානං තරිකඤ්ඤමා සමාධිනාතේන සමෝන විඤ්ඤති ඉදං පිතං රතනං පනීතං ඒතේන සංචේන සුවන්ති හෝතු යේ සුක්ලා අට්ඨ සතං ප්‍රසත්තා චන්තාරියේ තානි යුගානි හොන්ති තේ දක්ඛිනෙය්‍යා සුගතස්ස සාවකා ඒතේ සුදින්නානි මහප්පලානි ඉදම්පි සංඝේ රතනං පනීතං ඒතේන සංචේන සුවන්ති හෝතු යේ සුම්පයුන්තා මනසාදල්හේන නිංකාමිනෝ ගෝතම සාසනම් හිතේ පන්ති පන්තා අමතං විගෛහ ලන්දා මුදා නිම්බුදිං බුඤ්ඤමානා ඉදම්පි සංඝේ රතනං පනීතං ඒතේන සංචේන සුවන්ති හෝතු යතින්ද කීලෝ පඨවින් සිතෝ සියා චතුන් දිවාතේ වියසම්පකම් තතෝපමං සම්පුරිසං වදාමි යෝ අරිය සංචානි අවෙන්ච පංසති ඉදම්පි සංඝේ රතනං පනීතං ඒතේන සජ්ජේන සුවන්ති හෝතු යේ අරිය සංචානි විභාවයන්ති ගම්බීර පඤ්ඤේන සුදේසිතානි කිංචාපි තේ හොන්ති සම්පමන්තාන තේ භවන්නට්ට මන්නාදියන්ති ඉදම්පි සංඝේ රතනං පනීතං ඒතේන සංචේන සුවන්ති හෝතු සහවස්ස දන්සන සම්පදාය තයස්සු ධම්මා ජහිතා භවන්ති සංඛාය දිට්ඨි විචිකිච්ඡිතං ච සීලම්බතං යදන්ති කිංචි චතෝහ පායේ ච විම්පමුන්තෝ චාබිඨානානි අබම්බෝ කාතුං ඉදම්පි සංඝේ රතනං පනීතං ඒතේන සච්චේන සුවන්ති හෝතු කිංචාපි සෝකම්මං කරෝති පාපකං කායේන වාචා උදචේත සාවා අබම් සෝතන්ස පටින්චාදාය අබම්බතාදිට්ඨ පදන්ස බුන්තා ඉදම්පි සංඝේ රතනං පනීතං ඒතේන සංචේන සුවන්ති හෝතු වනම්ප ගුම්බේ යථා කුන්ති තංගේ ගිම්හාන මාසේ පඨමස්මින් ගිම්මේ තතෝපමන් ධම්ම වරං අදේශ නිබ්බානගාමින් පරමං හිතාය ඉදම්පි බුන්දේ රතනං පනීතං ඒතේන සජ්ජේන සුවන්ති හෝතු වරෝ වරඤ්ඤෝ වරදෝ වරාහරෝ අනුත්තරෝ ධම්ම වරං අදේසයි ඉදම්පි බුන්දේ රතනං පනීතං ඒතේන සංචේන සුවන්ති හෝතු කේනං පුරාණං නවන්නන්ති සම්භවං විරන්ත චින්තා ආයති කේ භවස්මින් තේ කේන බීජා අවිරුල් ඉංජන්දා නිම්බන්ති දීරායතායම් පදීපෝ ඉදම්පි සංගේ රතනං පනීතං ඒතේන සච්චේන සුවන්ති හෝතු යානීද භූතානි සමාගතානි බුම්මානි වායානිව අන්තලිංකේ තථාගතං දේව මනුස්ස පූජිතං බුද්ධං නමස්සාම සුවන්ති හෝතු යානීද භූතානි සමාගතානි බුම්මානි වායානිව අන්තලිංකේ තථාගතං දේව මනුස්ස පූජිතං ධම්මං නමස්සාම සුවන්ති හෝතු යානීද භූතානි සමාගතානි බුම්මානි වායානිව අන්තලිංකේ තථාගතං දේව මනුස්ස පූජිතං සංඝං නමස්සාම සුවන්ති හෝතු ඒතේන සංච වංජේන දුක්ඛාභෝප සමින්තුතේ ඒතේන සච්ච වංජේන භයාභෝප සමින්තුතේ ඒතේන සංච වංජේන රෝගාභෝප සමින්තුතේ එවං මේ සුතං ඒකං සමයං භගවා රාජගහේ විහෙරති වේලුවනේ කලන්දක නිවාපේ තේන කෝපන සමයේන ආයස්මා මහා කංසපෝ පිප්පලි ගුහායන් විහෙරති ආබාධිකෝ දුක්ඛිතෝ බාලගිලානෝ අතකෝ භගවා සායන්න සමයං පතිසල්ලානා වුට්ඨිතෝ යේනාය යස්මා මහා කංසපෝ තේන උපසංකමේ උපසංකමෙන් ත්වා පඤ්ඤන්තේ ආසනේ නිසේදීනි සංජකෝ භගවා ආයස්මන්තං මහා කංසපන්නේ තදවෝච පංචිතේ කංසප කමනීයං අච්චියාපනීයං පංචි දුක්ඛා වේදනා පටිංක මන්තිනෝ අදිංක මන්ති පටික්ක මෝසානං පඤ්ඤායතිනෝ පටික්ක මෝතේන මේ බන්තේ කමනීයං නයාපනී බාලාමේ දුක්ඛා වේදනා අදින්ක මන්තිනෝ පටින්ක මන්ති අදික්ක මොසානං පඤ්ඤායතිනෝ පටින්ක මොති සන්තිමේ කංසප බොඤ්ජංගාමයා සම්මදක්ඛාත භාවිතා බහුලී කතා අදින්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවන්තන්ති කතමේ සන්ත සති සම්බොඤ්ජං ගෝකෝ කංසප මයා සම්මදක්ඛාතෝ භාවිතෝ බහුලී කතෝ අදින්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවන්තති ධම්ම විචය සම්බොඤ්ජං ගෝකෝ කංසප මයා සම්මදක්ඛාතෝ භාවිතෝ බහුලී කතෝ අදින්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවන්තති විරිය සම්බොඤ්ජං ගෝකෝ කංසප මයා සම්මදක්ඛාතෝ භාවිතෝ බහුලී කතෝ අදින්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවන්තති පීති සම්බොඤ්ජං ගෝකෝ කංසප මයා සම්මදක්ඛාතෝ භාවිතෝ බහුලී කතෝ අදින්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවන්තති පස්සන්දි සම්බොඤ්ජං ගෝකෝ කංසප මයා සම්මදක්ඛාතෝ භාවිතෝ බහුලී කතෝ අදින්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවන්තති සමාධි සම්බොඤ්ජං ගෝකෝ කංසප මයා සම්මදක්ඛාතෝ දක්කාතු භාවිතෝ බහුලීකතෝ අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවන්තති උපේක්ඛා සම්බුඤ්ජං ගෝකෝ කංසපේ මයා සම්මදක්ඛාතු භාවිතෝ බහුලීකතෝ අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවන්තති මේ කෝ කංසප සන්ත බුඤ්ජං මයා සම්මදක්ඛාතා භාවිතා බහුලීකතා අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවන්තන්ති සංඝ භගව බුඤ්ජං සංඝ සුගත බුඤ්ජං සීදම වෝච භගවා අන්ත අත්තමනෝ ආයස්මෝ මහා කංසපෝ භගවතෝ භාසිතං අභිනන්දේ වොට්ටාහි චායස්මා මහා කංසපෝ සම්මා ආබාධා තථා පයිනෝ චායස්මතෝ මහා කස්සපස්සසෝ ආබාධෝ අහෝසීති තේන සංච වංජේන සොන්තිතේ හෝතු සම්පදා ඒතේන සංච වංජේන සම්බරෝගෝ විනස්සතු ඒතේන සංච වංජේන හෝතු ජය මංගලං කරණීය මත්ත කුසලේන යන්තං සන්තං පදං අභිසමෙන්ච සංකෝ උජෝජ සුවචෝ චන්ස මුදු අනතිමානි සන්තුන්ස කෝච සුබරෝච අප්පකින්චෝච සල්ලහුක වුන් සන්තේන්ද්‍රියෝච නිපකෝච අප්පගම්බෝ කුලේසු අනනුකින්දෝ නච ගුන්දං සමාචරේ කිංචි උපවදෙයුං සොකිනෝ වාකේමිනෝ හොන්තු සම්බේ සන්තා බාන්තු සොකිතන්තා ඒකේචි පාන භූතන්තේ තසාවාතාවර අනවසේසා දීඝාවායේ මහන්තාවා මංජිමා රස්ස කානුක තෝලා දිට්ඨාවායේව ඒච දෝරේ වසන්ති අවිදෝරේ භූතාව සම්භවේසී සම්බේ සන්තා භවන්තු සුඛිතන්තාන පෙරෝ පරං නිකුන්දේත නාති මඤ්ඤේත කන්ත ජිනං කංචි ව්‍යාරෝසනා පටිග සංඥානාඤ්ඤ මඤ්ඤස්ස දුක්ඛ මිඤ්ඤේය මාතායතානි යම් පුන් ආයුසායේක පුන්ත මනුරක්කේ වන්ති සම්බෝතේසු මාන සම්භාවයේ අපරිමානම් මෙත්තංච සම්බලෝකස්මින් මාන සම්භාවයේ අපරිමානං උන්දං අදෝච තිරියංච අසම්බාදං අවේරං අසපන්තං තිට්ඨංචරං නිසින් යාවතන්ස විගත මින්දෝ ඒතං සතින්න දෙට්ටෙය බ්‍රහ්ම මේතං විහාරම් නිදමා හෝ දෙට්ටෙන්ච අනුපගම්ම සීලවාදස්සනේන සම්පන්නෝ කානේ සුවිනෙයගේතං නහි ජාතු ගම්බ සේයම් පුනරේතීති තේන සංච වංජේන සොන්තිතේ හෝතු සම්බදා ඒතේන සංච වංජේන සම්බරෝගෝ විනංසතු ඒතේන සංච වංජේන හෝතු ජය මංගලං සම්දේතියෝ විවංජන්තු සම්බරෝගෝ විනස්සතු ම මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ බුද්ධානුභාවේන සදා සොන්ති භවන්තු තේ භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ ධම්මානුභාවේන සදා සොන්ති භවන්තු තේ භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ සංඝානුභාවේන සදා සොන්ති භවන්තු තේ. හොඳයි, මේ අවස්ථාවේදී ස්වර්ණමෑණියන් ඉතාම ශ්‍රද්ධාවෙන් පංචශීලයේ සමාදන් වුණා, සම්බුද්ධ පූජා පැවැත්තුවා, ස්වාමීන් වහන්සේලා උදෙසා අටපිරිකර පූජා කළා, සංඝ සතු දානමේ පින්කමකුත් සිද්ධ කරගත්තා. ඒ වගේම බුදුගුණ මෛත්‍රී වැඩුවා, මෛත්‍රී සිතවිල්ල දිනු කළා. ඒ වගේම පිරිත් ධර්ම ශ්‍රවණය කරලා තමන්ගේ ජීවිත කාලය පුරා සිදු කරපු පින්කම් ආදිය සිහිපත් කරමින් ඒ පින්කමල ආශිර්වාදයත් ලබාගත්තු මේ මොහොතෙහි හුඟක්ම සතුටට පත්වන්න ඔබතුමිය සරණ ගොස් සිටින බුදුරජාණන් වහන්සේ, උතුම් සද්ධර්මයේ මහා සංඝරත්නය ඔබතුමියගේ ජීවිතයට ආශිර්වාදයක් වෙනවා කියන හැඟීම ඉතාම සතුටෙන් සිහිපත් කරන්න. හැම අවස්ථාවකදීම බුදුරජාණන් වහන්සේ සමාදෙස බලා සිටිනවා කියන ආකාරයෙන් නිතර බුදුරජාණන් වහන්සේ තුල පැවති අරහං ආදී බුදුගුණ සිහිපත් කරමින් බුදුගුණ අනන්තයි, බුදුගුණ අනන්තයි, බුදුගුණ අනන්තයි කියන සිතුවිල්ල නිතර දිනු කරන්න. ඒ වගේම ඔබතුමියගේ දේශන වලින් ශ්‍රවණය කරපු උතුම් සද්ධර්මය, ස්වාකහත ආදී ගුණයන්ගේ යුක්ති උතුම් සද්ධර්මය, සබ්බපාපසකරණං කුසලස උපසම්පදා සචිත්ත පරියෝධපනම් ඒතං බුද්ධාන ශාසනං යනුවෙන් සඳහන් කරන ඒ උතුම් සද්ධර්මයේ ආශිර්වාදය මගේ ජීවිතයට සරණයි. ධර්මරත්නයේ මට සරණයි. ධර්මරත්නයේ ගුණ අනන්තයි. ඒ උතුම් ධර්මරත්නයට මාගේ උතුම් පූජාව වේවා කියන හැඟීම නිරතුරුව සිහිපත් කරන්න. ඒ වගේම සුපටිපන්න සාදී ගුණයන්ගෙන් යුක්ත සරියුත් මුගලන් ආර්ය මහා සංඝරත්නයේ මට සරණයි. ඒ උතුම් සංඝරත්නයේ මා සරණ යමි. ඒ සංඝරත්නය මගේ ජීවිතයට ආශිර්වාදයක් වේවා කියලා නිතර සිහිපත් කරන්න. බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන ඔබතුමීට නිරතුරුව ආශිර්වාද කරනවා. නිරතුරුව ඔබතුමියගේ සිතට මේ උතුම් බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන සිහිපත් වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම බුදුහාඳුර සඳහන් කරනවා මේ ලෝකයේ කෙනෙකුට කරන්න පුළුවන් ඉහළම කුසලයක් විදියට මෛත්‍රී චින්තාව දිනු කිරීම. සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා කියන සිතුවිල්ල සියලු සත්ත්වෝ සුවපත් වෙත්වා කියන නිතරම මෛත්‍රී සිතුවිල්ල දිනු කරගන්න. ඒ ඔබතුමිට ආශිර්වාදයක් වෙනවා. ඒ වගේම බුදුහාඳුර අප කෙරෙහි ඉතාම කරුණාවෙන් මෛත්‍රියෙන් දේශනා කරනවා අපේ හිත ඉහළටම දිනු කරගන්න හැකි මාර්ගය. ඒ තමයි අනිත්‍ය සංඥාව මෙනෙහි කිරීම. හැම මොහොතේම අපේ සිත හට ගන්නව නිරුද්ධ වෙනවා. මේ සිත අනිත්‍යයි කියන සිතුවිල්ල නිතරම හිතන්න. ඇස අනිත්‍යයි, රූපය අනිත්‍යයි, චක්කු විඥානය අනිත්‍යයි, කන අනිත්‍යයි, ශබ්දය අනිත්‍යයි, සෝත විඥානය අනිත්‍යයි, නාසය අනිත්‍යයි, ගන්ධය අනිත්‍යයි, ගහන විඥානය අනිත්‍යයි, දිව අනිත්‍යයි, රසය අනිත්‍යයි, ජීවහා විඥානය අනිත්‍යයි, කය අනිත්‍යයි, පොට්ටාභය අනිත්‍යයි, කාය විඥානය අනිත්‍යයි, සිත අනිත්‍යයි, සිතුවිලි අනිත්‍යයි, චක්කු විඥානය අනිත්‍යයි, මනෝ විඥානය අනිත්‍යයි. හැම මොහොතෙම තමන්ගේ මේ සිත හටගෙන නිරුදෙන ආකාරය දකින්න, අනිත්‍ය සංඥාව හැකිතාක් පුහුණු කරන්න. මේ තමයි අපේ ජීවිතයට ඉහළම ආශිර්වාදය, ඉහළම කුසලයේ විදියට මාස්තරණ ගිය මගේ ශාස්ත්‍රු බුදුහාමුදුරුවෝ සිහිපත් කළේ. එනිසා හැකි හැම අවස්ථාවකදීම සියලු සංස්කාරයන්ගේ අනිත්‍යතාවය මෙනෙහි කරන්න. අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි කියන මේ සිතුවිල්ල සිතන මොහොතක් පාසාම මේ ගෞතම සම්බුද්ධ ශාසනයෙන් ඔබතුමිය ඉතාම ඉහළ ආනිසංස ලබාගත්තු කෙනෙක් බවට පත් වෙනවා. ඒ නිසා අනිත්‍ය සංඥාවත් අපි සුළු වේලාවක් සිහිපත් කරමු. සම්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පන්සති අතනින්දෙන්දති දුක්ඛේ ඒස මග්ගෝ විසුන්ධියා සම්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පන්සති අතනින්දෙන්දති දුක්ඛේ ඒස මග්ගෝ විසුන්ධියා සම්බේ සං ධම්මා අනත්තාති යදා පඤ්ඤාය පන්සති අතනින්දෙන්දති දුක්ඛේ ඒස මග්ගෝ විසුන්ධියා සියලු සංස්කාර ධර්මයන් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි දුක්ඛයි දුක්ඛයි දුක්ඛයි අනාත්මයි අනාත්මයි අනාත්මයි මේ අවස්ථාවේදී සිත කරගත් මේ සියලු පුණ්‍ය ධර්මවල ආනිසංසයෙන් ස්වර්ණ මහත්මිය ලයනල් මහත්මයාතුල ඔබ හැම දෙනාගේම නමින් මියගොස් පින් බලාපොරොත්තු වෙන කිසියම් ඥාති පිරිසක් වෙතනම් ඒ සියලු ඥාති හොද මේ පින දැක සුවපත් වෙත්වා. සුවපත් වන ඒ ඥාතීන්ගේ ආශිර්වාදයෙනොත් ඔබතුමියට නිදුක් නිරෝගී සම්පත්තියේ චිරජීවනයේ සැලසේවා. ඒ ඥාතීනොත් උතුම් වූ නිවනින් සැනසෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් සාදු සාදු සාදු කියලා පින් අනුමෝදන් කරමු. මේ රැස්කරා සියලු පුණ්‍ය ධර්මයන් සමය දෘෂ්ටික දෙවියනොත් අනුමෝදන්ව ස්වරණලතා මෑණියන්ට දෙවියන්ගේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී සම්පත්තිය චිරජීවනයේ සලසා දෙත්වා. දෙවියන්ටත් මේ පින නිර්වාණ අවබෝධයේ පිණසම හේතු වේවා වාසනාව වේවා. සාදු සාදු සාදු. ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් සංඝ සතු වට පිරිකර පූජා කිරීමෙන් පංචශීලයේ සමාදන් වීමෙන් බුදුගුණ භාවනා මෛත්‍රී භාවනා අනිත්‍ය සංඥා වැඩියෙන් පිරිත් ධර්මයේ ශ්‍රවණය කිරීම ඥාතීන්ට දෙවියන්ට පින් අනුමෝදන් කිරීම වශයෙන් රැස් කරගත් මේ සියලු පුණ්‍ය ධර්මවල ආනිසංසයෙන් ලයනල් මහත්මයාට නිදුක් නිරෝගී සම්පන්නිය සැලසේවා. විශේෂයෙන්ම ස්වර්ණලතා මෑණියන්ට මේ සියලු පින්කම් ආනිසංසයෙන් හිසේ සිට පාදාන්තය දක්වා සියලු රෝගාබාධ දුරු වේ. විශේෂයෙන්ම ඔබතුමියට මානසික සුවය මානසික නිරෝගීතාවය සතුට සැනසුම දිනෙන් දින දිනු වේවා. මේ සියලු පින්කම් ආනිසංසයෙන් ඔබතුමියට උතුම් වූ නිවන් සුවය සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. නෙත සන සිල්ල බුදු හිමි රුව දැකීමය ගත සන සිල්ල බුදු හිමි හට වැඳීමය සිත සන සිල්ල බුදු හිමි ගුණ සිතේමය බව සන සිල්ල හිමි ගත් මග ගැනීමය නෙතට ඇති සැපය බුදුරුව දැකීමය. ගසට ඇති සැපය බුදුරුව වැඳීමය. සිතට ඇති සැපය බුදු ගුණ සිතීමය. මෙමට ඇති සැපය සසරින් මිදීමය. සාදු සාදු සාදු.